නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. අපි මේ මොහොතේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ආනාපාන සති භාවනාව. ආස්වාසී ප්‍රාස්වාසී පවතින පටිසෝතගාමි මාර්ගය තමයි මේ මොහොතේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපිට කල්පනා වෙනවා පටිසෝතගාමි චින්තනය කියලා කියනකොටම මේ ලෞකික ලෝකයේ පවතින සියලුම දේවල් ආපස්සට දැකීම, එහෙම නැත්නම් පටිසෝතගාමිව විරුද්ධ පැත්තෙන් දැක්කාම අපිට හිතෙනවා ඒක නිවැරදි මාර්ගයයි කියලා. මේ පටිසෝතගාමි චින්තනය තථාගතයන් වහන්සේ දේශනා කරපු එකක්. හැම දෙයක්ම අනිත් පැත්තට දකින්න එක. හැමදේම චක්‍රීකරණයක් වශයෙන්, එහෙම නැත්නම් සිදුවෙන දෙයට සිදු නොවන දේ තුලින් සිදුවෙන දේ දකින්න එක තමයි මේ පටිසෝතගාමි චින්තනය තුළ යථාර්ථය. එනම් ලෝකේ හැමදේම අනිත් පැත්තට දකින්න පුළුවන්කම යම්කිසි භාවනා යෝගියෙකුට තියෙනවා නම්, එයා ඒ දක්ෂකම තුල පවතිනවා නම්, එයාට පුළුවන්කම තියෙනවා මේ කර්මය මැඩලන්න. කර්මය නිරෝධ කරන්න බැරි වුණත් කර්මය යම් තාක් දුරට පාලනය කරන්න ඇඩගස්සන්න පුළුවන්කම යාට ලැබෙනවා. ඒ නිසා තමයි මේ ආස්වාස ප්‍රාස්වාසය කියන මේ ආනාපාන සති භාවනාව පටිසෝතගාමීව කොහොමද සිදු කරන්නේ, කොහොමද ඒ තුළින් අවබෝධයට පත්වන්නේ කියන කාරණාව අද අපි විශේෂයෙන් සාකච්ඡා කරන්නේ. යම්කිසි භාවනා යෝගියෙක් ආස්වාස ප්‍රාස්වාස කරනකොට, ආස්වාසයේ ප්‍රාස්වාසයේ සීය පවත්වනකොට, ඒ භාවනා යෝගියා කාලයක් මේ ආස්වාස ප්‍රාස්වාසය කරමින් පවතිනකොට එයාට එක දෙයක් තේරෙනවා. මොකද්ද කියලා ඇහුවොත්, ආස්වාස වෙන්නෙම ප්‍රාස්වාස වෙන්න, ප්‍රාස්වාස වෙන්නෙම ආස්වාස වෙන්න. එනම මේ ආස්වාසය තුළ පවතින ප්‍රාස්වාසයත්, ප්‍රාස්වාසය තුළ පවතින ආස්වාසයත් මේ භාවනා යෝගියාට දැනෙන්න පටන් ගන්නවා. ඒ භාවනා යෝගියා තේරුම් ගන්නවා මේ ලෝකේ හැම තැනම මේ ධර්මතාවය තියෙනවා. ඇයි මිනිස් ඉපදෙන්නේ? මැරෙන්න. එහෙනම් ඉපදෙන හැමෝම මැරෙන්න ඕනේ. ඇයි මැරෙන්නේ? ඉපදෙන්න. ඇයි ලැබෙන්නේ? නැතිවෙන්න. ඇයි නැතිවෙන්නේ? නැවත ලැබෙන්න. මෙන්න මේ ධර්මතාවය මේ විශ්වය පුරාවටම පවතින එකක්. ආස්වාස ප්‍රාස්වාසය තුලින් මේ පටිසෝතගාමි චින්තනය තුලින් මේ භාවනා යෝගියා මේක අවබෝධ කරගන්නවා. තරුණ ළමයේ කවදාවත් විවාහ වෙලා නැහැ, ගෙයක් දොරක් නැහැ, ඉඩමක් නැහැ, වත්කමක් නැහැ. ඒ දරුවට කියන්න පුළුවන් කමක් තිබුණද, මගේ භාර්යාව මාව දාලා ගියා, මගේ ගේ කඩම් වැටුණා, මගේ ඉඩම අනිත් අය අත්පත් කරගත්තා, මගේ සම්පත් කොල්ල කෑවයි කියලා යට කියන්න පුළුවන් කමක් නැහැ. හේතුව ඒ මොකවත් යට ලැබිලා නැහැ. දාල යන්න භාර්යාවක් ඉන්නෙපාය, කඩම් වැටෙන්න ගෙයක් තියෙන්නෙපාය, අත්පත් කරගන්න ඉඩමක් තියෙන්නෙපාය, කොල්ල කන්න එයා සන්තකේ වස්තුව තියෙන්නෙපාය. මේවා මොකවත් ලැබිලා නැත්තම් ඒ දේවල් අයිමි වෙන්න පුළුවන් කමක් නැහැ. යම් කිසි කෙනෙක් ඇස්වල කඳුළු පුරවගෙන මෙන්න මේ කාරණා මට අයිමි වුණාය, මෙන්න මේ කාරණා මගෙන් පැහැරගත්තාය, මට මේවා නැති වුණායයි කියලා කියනවා නම් ඒ දේවල් එයාට ලැබිච්ච නිසා නේද උනේ. ඒ දේවල් එයාට නොලැබුණා නම් ඒ දේ කවදාවත් මේ ලෝකේ යට නැති වෙන්නේ නැහැ නේද? එහෙනම් මේ සංසාරයේ ගමන් කරන සෑම සත්‍යයකටම යමක් ලැබෙනවා කියන්නෙම ඒක නැති වෙන්න යනවා. මෙන්න මේ කාරණාව වටහා ගත්තාම මේ භාවනා යෝගියා මේ ආස්වාසයේ ප්‍රාස්වාසයේ පවතින පටිසෝතගාමි මාර්ගය ප්‍රත්‍යක්ෂ කරනවා. මේක සම්මාදිට්ඨියක්. යම් කිසි කෙනෙක් ලං වෙන්නේ ඉක්මනට වෙන් වෙන්න. ඇයි වෙන් වෙන්නේ? තව කට්ටිය ලං වෙන්න. දැඩි ඇල්මක්, දැඩි හිතවත්කමක්, දැඩි ප්‍රේමයක්, දැඩි ආදරයක්, දැඩි ලෙංගතුකමක් අපි තුල තිබුණොත් තවත් කෙනෙකුට එයා සමාන වෙන්න පුළුවන්ද? කිසිෙත්ම බෑ. එහෙනම් මෙයා කවදාරි දවසක වෙන් වුණාම තමයි එතනට තවත් කෙනෙකුට පත් වෙන්න පුළුවන්කමක් තියෙන්නේ. එහෙනම් මේ ලෝකේ හැමදේම අපට ලැබෙන්නේ ඒ කාන්ත වශයෙන්ම ඒ සියලුම ලැබිච්ච දේවල් නැති වෙන්න කියන ධර්මතාවය යම් කිසි කෙනෙක් දැක්කාම එයා මේ ලෝකේ කිසිම දවසක පැවැත්මට වැඩ කරන්නේ නැහැ. ඒ භාවනා යෝගියා කයදියා බලනකොට එයාට පේනවා එයාගේ පුංචි කාලේ දැන් එයා තුල නැති බව. තරුණ කාලයත් එයා තුල නැති බව. මාළු ස්වභාවයක්, ඉස පැහිච්ච, රැලි හැදිච්ච සමතින ස්වභාවයක් එයා සතුව පවතින බව. එහෙනම් ළමා කාලේ ලැබුණේ ඒක අහිමි වෙන්න. ළමා කාලේ අහිමි වෙච්ච නිසා තමයි තරුණ කාලේ ඉමි උනේ. හැබැයි තරුණ කාලේ ලැබුණේ තරුණ කාලේ අහිමි වෙන්න. තරුණ කාලේ අහිමි වෙච්ච නිසා තමයි මාළුකම හිමි උනේ. එහෙනම් මේ ලෝකයේ ලැබෙන හැම දෙයක්ම අහිමි වෙන්න ලැබෙන්නේ, අහිමි වෙන්නේ නැවත ලැබෙන්න. මෙන්න මේ කාරණාව දැක්කාම ඒ භාවනා යෝගියා බඹයක් විතර උස තින කය තුලින් මේ විශ්වයේ පටිසෝතගාමි ධර්මයේ දකිනවා. ආස්වාස වුණාම ඒක අපට තියාගන්න බෑ, ඒක පාස්වාස කරන්න ඕනේ. එහෙනම් ආස්වාස වෙන්නෙම ප්‍රාස්වාස වෙන්න ඕන නිසා, ප්‍රාස්වාස වෙන්නේ ආස්වාස වෙන්න ඕන නිසා මෙතන තියෙන්නේ පටිසෝතගාමි ක්‍රමයන්. ලැබිච්ච දේවල් අහිමි වෙනවා, අහිමි වෙච්ච දේවල් නැවත ලැබෙනවා. මෙන්න මේ පටිසෝතගාමි තුලින් ඇස් දෙක දකිනවා. ඒ ඇස් දෙකෙන් පේන රූප ටික දකිනවා. ඒ නාම රූප සංඥා ටික එකින් එකට අඳුන ගන්නවා. මේ භාවනා යෝගියා දැන් ඇස් වලින් දකින්නේ රූප නෙමෙයි පටිසෝතගාමි ධර්මතාවයන්. පේන හැම දෙයක්ම පේන්නේ අමතක වෙන්න. ඒ අමතක වෙන්නේ තව තවත් දේවල් මතක හිටින්න. එහෙනම් අද අපි මේ ජීවිතේ දැකපු රූපවල ප්‍රමාණය මේ ලෝකයේ කිසිම කෙනෙකුට ගණන් ගන්න බැරි තරම් නේද? ඕ ඒවා එකක්වත් අපට මතක නැහනේ. එහෙනම් අපට පේන්නෙම නොපෙනී යන්න, මතක් වෙන්නේ මතක හිටින්නෙම අමතක වෙන්න. මෙන්න මේ පටිසෝතගාමි චින්තනය දැනගත්තාම එයා කිසිම නාමයකට රූපයකට ඇලෙන්නේ නැහැ. ඇයෙන්නේ අපට අමතක වෙන්න, අමතක වෙන්නේ නැවත හැෙන්න. එහෙනම් හැම ධර්මතාවයක්ම, හැම ආයතනයක්ම මේ පටිසෝතගාමි චින්තනයක් මත ක්‍රියාත්මක වෙන්නේ කියන එක මේ භාවනා යෝගියාට මනාකොට තේරෙන්න පටන් ගන්නවා. හැම ආයතනයක් තුළම පවතින පටිසෝතගාමිත්වය මේ භාවනා යෝගියා තේරුම් අරගෙන සම්මාදිට්ඨියට පත් වෙනවා. සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා මේ අසකන දිව නාසය සමසිත කියන ආයතනවල තියෙන පටිසෝතගාමි ධර්මතාවය නැවත නැවත මෙනෙහි කරනකොට මේ ආනාපාන සතිය තුළ ආස්වාසයේ ප්‍රාස්වාසයේ පටිසෝතගාමිත්වය නැවත නැවත විදර්ශනා කරනකොට මේ භාවනා යෝගියාට තවත් ගැඹුරු ධර්මතාවයක් තේරෙනවා. මේ පටිසෝතගාමිත්වය තුළ දුකක් පවතිනවා. මොකද්ද දුක? ලැබෙන්නෙම අයිමි වෙන්න. හැබැයි අයිමි වීම නෙමෙයි දුක, මේ ලැබීමයි දුක. මෙච්චර කාලයක් අපිට තේරුනේ නැහැ, අපිට තේරුනේ වෙන එකක්. අපේ තින උම්මත්තක ස්වභාවයට මෝඩකමට අපි තේරුම් ගත්තා බිරිය දාලා යන එක අපට දුකං, ගෙවල් කඩම් වැටෙන එක දුකං, අපේ ඉඩම් මිනිස්සු අයිමි කරගන්න එක දුකං, අපේ සම්පත් මිනිස්සු අත්පත් කරගන්න එක දුකං, අයිමි වෙන එකයි දුක කියලා දැනගත්තේ. මේ උත්තමයාට තේරෙනවා, මේ බෝධිසත්වයාට තේරෙනවා අයිමි වෙන එක නෙමෙයි දුක, මේ ලෝකෙන් ලැබෙන එකයි දුක. ලැබිච්ච නිසානේ අයිමි උනේ. එතකොට අයිමි වෙච්ච එක කොහමද දුකක් උනේ? ලැබීමයි දුක. මේ ලෝකේ ලැබෙන හැම දෙයක්ම දුකයි, පේන හැම එකක්ම දුකයි. ලෝකයේ හැමදේම ලස්සනයි කියලා අපි දකිනවා. ඒක අවලස්සන වෙනකොට දුක දැනෙනවා. එහෙනම් ඒ අවලස්සන වීම නෙමෙයි දුක. අර ලස්සන දැකපු එකයි දුක. ලස්සනට සාපේක්ෂවයි අවලක්ෂණයේ දුක නිර්මාණය වුනේ. අමතක වීම දුකක් නෙමෙයි. ඇහිච්ච එකයි දුක. මතක නැතිවීම දුකක් නෙමෙයි. මතක තියාගත් එකයි දුක. මතක තියාගත්ත නිසා තමයි අපි කියන්නේ එදා තුන් සූත්‍රයේ මට මතක තිබුණා. දැන් සමහර ගාථා පැටලෙනවා. සමහර ගාථා මතක නැහැ. මට දැන් මතකේ අඩුවේගෙන යනවා. මතක නැති එකේ දුක පැමිණියේ මතක තියාගත්ත නිසා. එහෙනම් මතක නැති වෙච්ච එක දුකක් නෙමෙයි. මතකේ තිබිච්ච එකයි දුක. නැති වෙච්ච එක දුකක් නෙමෙයි. හිමි වෙච්ච එකයි දුක. මිනිස්සු පෑරගත් එක නෙමෙයි දුක. අපේ අයිතිය යටතේ තිබිච්ච එකයි දුක. මිනිස්සු උරුම කරගත්ත දේවල් අත්පත් කරගත්ත දේවල් නෙමෙයි දුක. අපගේ අයිතිය යටතේ තිබිච්ච එක, අපේ උරුමේ යටතේ තිබිච්ච එකයි දුක. මෙන්න මේ වේදනානුපස්සනාව මේ භාවනා යෝගියා අසකන දිව නාසය සමසිතෙන් දකිනවා. මේ පටිසෝතගාමී ධර්මතාවයේ දැක්කාම මිනිස්සු දුක් වෙන දෙයට එයා දුක් වෙන්නේ නැහැ. මිනිස්සු දුක් වෙන්නේ නැති එකට එයා දුක් වෙනවා. මෙයා අමුතුම කෙනෙක්. මෙයා මේ ලෝකෙම ඉස්සරහට දුවනවා. මෙයා ආපස්සට දුවන කෙනෙක්. මෙයා පටිසෝතගාමී චරිතයක්. මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ මේ ලෝකේ හයිමි වුණාම දුක් වෙන්න, අඬන්න, වැළපෙන්න. හැබැයි මෙයා හඬන්න, වැළපෙන්න, දුක් වෙන්න පුරුදු වෙන්නේ අයිමි වෙච්ච දේවල් වලට නෙමෙයි, ලැබිච්ච දේවල් වලට. මේ තාපසයා තමන්ගේ ඥාතීන් ගැන හිතලා දුක් වෙනවා, කඳුළු සලනවා. ඇයි හඬන්නේ? අනේ මේ මිනිස්සු ඔක්කොම මැරෙනවා. ඒ මිනිස්සු ඉපදිච්ච එක ගැන හිතලා දුක් වෙනවා. ඒ මිනිස්සු මැරෙන එක ගැන හිතලා කම්පා වෙන්නේ. හේතුව ඉපදීම නිසා තමයි මරණයක් අටගන්නේ. එහෙනම් ඉපදෙන එක හිතලායි අපි අඬන්න ඕනේ, මැරෙන එක ගැන හිතලා නෙමෙයි. මේ තාපසයා දුක් වෙනවා තමන්ගේ පාත්‍රය ගැන, සිවුර ගැන, කුටිය ගැන, පරිසරය ගැන. මේවා ලැබුණා, එහෙනම් මේවා අහිමි වෙනවා. එහෙනම් අහිමි වෙන දවසට නෙමෙයි ආ දුක් වෙන්නේ. අයිමි වෙච්ච දේවල්, පෑරගත් දේවල් වලට නෙමෙයි දුක් වෙන්නේ, ලැබිච්ච දේවල් වලටයි දුක් වෙන්නේ. මේවා අනේ ලැබුණා. ලැබුණා නිසා තමයි කවදාරි දවසක මේක නැති වෙන්නේ. එහෙනම් මේ ලැබිච්ච එක ගැන යා දුක් වෙනවා, කම්පා වෙනවා. මෙයා පටිසෝතගාමි ආර්ය ශ්‍රාවකෙන්. මෙන්න මේ මානසිකත්වය අපගේ බෝසත් චරිතවල අපට නිර්මාණය කරන්න පුළුවන් නම්, අපි ප්‍රාර්ථනා කරන තුන්තරා බෝධියට අදාළ කමඨාණ කරගන්න පුළුවන් නම්, ඒකේන ජයග්‍රහණය අපටත් අයිති වෙනවා නේද? ඒකේන නිවීමට අපගේ සිතත්පත් වෙනවා නේද? එහෙනම් මේ භාවනා යෝගියා සකුර්දාගාමි ඵලයටපත් වෙලා වේදනානුපස්සනාව තුළින් ලෝකේ දකිනවා. එයාගේ වේදනාවම අමුතු එකක්. යම්කිසි කෙනෙක් ඇවිල්ලා එයාට දාන ටිකක් පූජා කරනකොට එයාට දුක දැනෙනවා. ඇයි දුක දැනෙන්නේ? ඒක නැති වෙච්ච නිසා නෙමෙයි, ලැබිච්ච නිසා එයාට දුක දැනෙන්නේ. ලැබෙන්නම නැති වෙන්න, දික්කසාද වෙන්නම කසාද වෙච්ච නිසා. මිනිස්සු මැරෙන්නේ ඉපදෙන නිසා, හොරකම් කරන්නේ බඩු මුට්ටු එකතු කරපු නිසා, අයිමි වෙන්නේ ඉමිකාරත්වයේ තිබිච්ච නිසා, නැති වෙන්නේ අයිති කරගත්ත නිසා. මෙන්න මේ ධර්මතාවය තුළ මේ පටිසෝතගාමි ආර්ය ශ්‍රාවකයා හැම දෙයක් තුළින්ම එයා දකිනවා ලෝකයා නොදකින පැත්තක්. හිමිකාරත්වයේ තුල, අයිතිය තුල, ලැබීම තුල එයා දුක් වෙනවා. ඒක තුලින් අනිත්‍ය දකිනවා. මේ ලෝකේ හැම දෙයක්ම අයිමි වෙන්න නම් ඒ හැම දෙයක්ම අපට ලැබෙන්න ඕනේ. හැම දෙයක්ම හොරකම් වෙන්න නම් ඒ හැම දෙයක්ම අපි එකතු කරන්නට ඕනේ. එකතු කරුවොත් නේද හොරකම් කරන්න පුළුවන්. අනුන්ගේ දේවල් කොහමද හොරකම් කරන්නේ? අනුන්ගේ දේවල් කොහමද අයිමි වෙන්නේ? අපේ දේවල් වෙලා අපේ ඉමිකාරත්වයට ආවොත් නේද අපට අයිමි වෙන්නේ? එහෙනම් ඉමි වෙනකොට අපිට තේරෙන්නෙපාය, ඉමි වෙනකොට අපි දැනගන්නෙපාය, මේක අපට අයිමි වෙනවා. අයිමි වෙන්න තමයි ඉමි වෙන්නේ කියලා. මෙන්න මේ ධර්මතාවයේ තේරුම් ගත්ත යම්කිසි භාවනා යෝගියේ තාපසයෙක් මේ ලෝකේ ඉන්නවනම් එයා සකුර්දාගාමි ඵලයට පත් වෙලා කියලා මේ විශ්වයේ සාක්ෂි දරනවා. මේ භාවනා යෝගියා ආස්වාසයේ ප්‍රාස්වාසයේ පවතින පටිසෝත ගාමිත්වය. සෑම ආස්වාසයක්ම ප්‍රාස්වාස වෙන්න තමයි ආස්වාස වෙන්නේ. ප්‍රාස්වාස වෙන්නෙම ආස්වාස වෙන්න බලාගෙන. ලැබෙන්නේ අයිමි වෙන්න. අයිමි වෙන්නේ ලැබෙන්න. ඉපදෙන්නේ මැරෙන්න. මැරෙන්නේ ඉපදෙන්න. මෙන්න මේ පටිසෝත ගාමිත්වයෙන් මේ විශ්වය ස්පර්ශ කරන, මේ විශ්වය දකින මේ භාවනා යෝගියාට තවත් පියවරකින් ගැඹුරු දෙයක් තේරෙනවා. අන්තයක් තවත් අන්තයකට පත්වීමත්, ඒ අන්තය මේ අන්තය බවට පත්වීමත්, හන්ත දෙක උවමාරු වීමත් තමයි මේ ලෝකයේ පවතින විශ්ව න්‍යාය ධර්මය. නැගෙනහිර බස්නාහිරට පත් වෙනවා, බස්නාහිර නැවත නැගෙනහිරට පත් වෙනවා, නැගෙනහිර නැවත බස්නාහිරට පත් වෙනවා. මේක තමයි මේ විශ්වයේ ධර්මතාවය. දුක සැප බවට පත් වෙනවා, සැප දුක බවට පත් වෙනවා. දුප්පත්කම නිසා අම්බ කරලා පෝසත් වෙනවා, ඒක විඩාව නිසා නැවත දන් දීලා මිනිසුන්ට ඒවා ලියලා දීලා නැවත දුප්පත් වෙනවා. මොකද්ද මේ නාඩගමේ තියෙන යථාර්ථය? අපි මේ නාට්‍යයක් නටන්නේ. පෝසත් වෙන්න රඟපානවා, පස්සේ සම්පත් වැඩි වෙච්ච නිසා නඩත්තු කරගන්න බැරි නිසා දුප්පත් වෙන්න නැවත අපි වේසනවා, රඟපානවා. දුප්පත් චරිතයට කැමති වෙනවා, පෝසත් චරිත හැම එකක්ම. දුප්පත් චරිත හැම එකක්ම පෝසත් චරිත වෙන්න බොහොම වේසලා දුක් වෙනවා, ඒ චරිත වලට කැමති වෙනවා. නොබැල් දපු හැම කෙනාම බඳින්න කැමති වෙනවා, බඳින්න කැමති වෙලා බැඳපු කට්ටිය හැමෝම දික්කසාද වෙන්න, නිදාස් වෙන්න කැමති වෙනවා. මොකද්ද මේ නැටුමේ තියෙන යථාර්ථය? නිරෝගිමත්ව ඉන්න කෙනා උදේ ඉඳලා රෑ වෙනකම් කෑම කාලා අම්බෙන් අම්බෙන් හැම දෙයක්ම කාලා ලෙඩ වෙන්න උත්සාහ කරනවා. ලෙඩ වෙච්ච කෙනා කැකුළු බත් ටිකක් කාගෙන, කැඳ ටිකක් බීගෙන, කොළ ටිකක් කකා එයා නිරෝගිමත් වෙන්න උත්සාහ කරනවා. අපිට මේකේ යථාර්ථය තේරිලා නැහනේ. නිරෝගිමත්ව ඉන්න කට්ටිය රටේ තියෙන හැම කුණු ගොඩක්ම කාලා ලෙඩ වෙන්න උත්සාහ කරනවා. ලෙඩ වෙච්ච කට්ටිය ලෝකේ තියෙන හැම කොලයක්ම කාලා, හැම ඖෂධයක්ම කාලා ඒගොල්ලෝ නිරෝගී වෙන්න උත්සාහ කරනවා. සැපවත් කට්ටිය ඒකේ විඩාවෙන් දුප්පත් වෙන්න හදනවා. දුප්පත් කට්ටිය ඔරබොරු වංචාවෙන් සැපවත් වෙන්න හදනවා. මොකද්ද මේ හන්ත දෙකේ ගනුදෙනුව? මේම ගනුදෙනුව සිද්ධ වෙන බව තේරුණාම මෙන්න මේ භාවනා යෝගියා අනාගාමි මාර්ගයට වැටෙනවා. මේ භාවනා යෝගියා මේ පටිසෝතගාමි චින්තනය තුළ මේ අන්ත දෙකේ හොමාරුවක්, මමත් මේ අන්ත දෙකේ හොමාරුව තුළ ඉන්නේ. පුතුජන වෙච්ච මම ආර්ය කෙනෙක් වෙන්න, ඒ ආර්යන්තයට කැමති වුණා. ආර්යන්තයට පත් වෙච්ච මම නිරෝධ සමාපත්තියෙන් ඒ අන්තයෙන් නිදහස් වෙන්න හදනවා. එහෙනම් අන්ත දෙකේ ගනුදෙනුවක්, අන්ත දෙකේ උවමාරුවක් මේ ලෝකයේ හැමතැනම තියෙන්නේ. අටලෝ දාම කියන්නේ අන්ත දෙකක්නේ. දුක කියලා අන්තයක් තියෙනවා, සැප කියලා අන්තයක් තියෙනවා, කැමැත්ත කියලා අන්තයක් තියෙනවා, අකමැත්ත කියලා අන්තයක් තියෙනවා, ලාභය කියලා අන්තයක් තියෙනවා, අලාභය කියලා අන්තයක් තියෙනවා. මේ හැමතැනම තියෙන අන්ත දෙකක්. මේ අන්ත දෙකේ උවමාරුව තුළ තමයි අපි හැමෝම ජීවත් වෙන්නේ. අන්ත දෙකෙන් නිදාසෙන්න පුළුවන් කමක් නැහැ. මේ අන්ත දෙකේ උවමාරුව තුළ තමයි මේ විශ්වය පවතින්නේ, සියලු සත්වය පවතින්නේ, අපේ පැවැත්ම නිර්මාණය වෙලා තියෙන්නේ. මෙන්න මේ ධර්මතාවය මේ භාවනා යෝගියා පටිසෝතගාමි චින්තනයෙන් දකිනවා. මේ භාවනා යෝගියාට ගැඹුරින් වැටහෙන කාරණාවක් තමයි මේ හැම තැනම තියෙන්නේ එකම පටිසෝතගාමි ගනුදෙනුවන්. දුක ඇති වෙන්නම සැප අවබෝධ වෙන්න, සැප ඇති වෙන්නම දුක අවබෝධ වෙන්න. එහෙනම් මේ භද්‍ර කලාපේ, මේ බුද්ධ ශාසනය තුළ හැම සංස්කාරයක්ම දුක බවට පත්ුනේ, දුක බවට අපට තේරෙන්නේ. එහෙනම් සැප නිර්මාණය වෙන්න, ඒ කියන්නේ අපි හැමෝටම නිවන් දකින කාලය පැමිණියා. අමාමා නිවනින් අපි හැමෝම සැපවත් වෙන්න, නිවි සැනසීම ලබන කාලය පැමිණියා. ඒකට හේතුව තමයි සියලු සංස්කාර ධර්මයන් දුක බවට පත් වෙලා. දුක නිර්මාණය වෙන්නේ සැප තේරුම් කරලා දෙන්න, සැප අවබෝධ වෙන්න. මෙන්න මේ ධර්මතාවය ප්‍රත්‍යක්ෂ කළාම මේ භාවනා යෝගියා අන්ත දෙකෙන් නිදහස් වෙලා මේ අන්ත දෙක තුල පවතින පටිසෝතගාමි ධර්මතාවයෙන් නිදහස් වෙලා එයා අනාගාමි ඵලයටපත් වෙලා ලැබීම පිළිබඳව එයා කම්පා වෙන්නේ නැහැ. ඒ ලැබිච්ච දේවල් නොලැබෙන බව, ඒක අහිමි වෙන බව, අන්සතු වෙන බව එයා දැනගන්නවා. විහාරාධිපතිකමක් අපට ලැබෙන්නම නැවත කාටරියක පැවරෙන්න නේද? මට පස්සේ තවත් කෙනෙකුට අයිති වෙන්න නේද? අපි සේනාසනයක් අදලා ඒකට විහාරාධිපතිකමක් හදන්නේ නැහැ. ගෙයක් අදලා ගෘහමූලික තනතුර හදන්නේ නැහැ. එහෙනම් කාටවත් ඒක අයිමි මිමි වෙන්නේ නැහැ. හේතුව ඉමි වෙන්න නම් තවත් කෙනෙකුට අයිමි වෙන්න ඕනේ. අයිමි වෙන්න ලැබෙන්නේපාය. වාහනයක් ගත්තාම ඒක කැඩෙනවා බිඳෙනවා. ඒක අනතුරු වලට ලක් වෙන අනතුරු වෙන්නේ වාහනයක් පදවපු නිසා. ලැබිච්ච නිසා අයිති කරගත්ත නිසා වාහනයක් නැති කෙනෙකුට වාහන අනතුරු තියෙනවද? ගෙයක් නැති කෙනෙකුට විහාරාධිපතිකම කම්බෙනවද? ගෘහමූලික තනතුර කම්බෙනවද? ඒක නඩත්තු කරන්න එහෙම නැත්නම් ඒකේ තියෙන අඩුපාඩු හදන්න අවස්ථාවක් ලැබෙනවද? මෙන්න මේ ධර්මතාවය අපට තාම වැටහිලා නැහැ. මේ පටිසෝතගාමී ධර්මතාවය තුල ආස්වාසයේ ප්‍රාස්වාසයේ තුල මේ භාවනා යෝගියා දැක්කා ආස්වාස වෙන්නම ප්‍රාස්වාස වෙන්න ඕන නිසා ප්‍රාස්වාස වෙන්නේ ආස්වාස වෙන්න ඕන නිසා ඒ පටිසෝතගාමි ධර්මතාවයේ තුල මුළු විශ්වයම අන්තර්ගතයි මේ විශ්ව ක්‍රියාකාරීත්‍ය ක්‍රියාවලියම ඒක තුල අන්තර්ගතයි ඒ ක්‍රියාවලියේ කැඩපතක් තමයි මේ බඹයක් විතර උස තියෙන මම මේක ප්‍රත්‍යක්ෂ කරපු නිසා තමයි අවබෝධ කරගත්ත නිසා තමයි මේ භාවනා යෝගියා අනාගාමි ඵලයටපත් උනේ හැම ධර්මතාවයක් තුළම මේ ගනුදෙනුව පවතිනවා මේ ගනුදෙනුව අපට වෙනස් කරන්න බෑ මේක විශ්ව ක්‍රියාවලියක් මේ භාවනා යෝගියා අලුතෙන් කමඨාණක් වඩනවා හැඩ ගැසීමේ කමඨාණ මේ විශ්ව ක්‍රියාවලියට ඇදගෙනවා හැඩ ගැයෙන ක්‍රියාවලිය ඇදගෙන ඕනේ කියන එක දැනගත්තාම හැඩ ගැසීමෙන් මේක නිදාසෙන්න පුළුවන් කියලා ප්‍රත්‍යක්ෂ කළාම එයා රාත් මාර්ගයට වැටෙනවා එයා සම්පූර්ණයෙන් මේ විශ්ව ක්‍රියාවලියට හැඩ ගැවුනාම ලැබෙන දෙයට කම්පා වෙන්නේත් නැහැ නොලැබෙන දෙයට කම්පා වෙන්නේත් නැහැ ලාභ ලැබෙන්නම අලාභ වෙන්නමයි යම්කිසි කෙනෙක් කියනවා මට පාඩුවක් වුණා කියලා පාඩුවක් උනේ එයාට යම්කිසි දෙයක් ලැබිච්ච නිසා නේද කිසිම දෙයක් නැතුව පාර නිදාගෙන ඉන්න ඉඟන්න කියන්නේ නැහනේ ලාභ අලාභ ගැන ඇයි එයාට ලාභයක් නැති නිසා අලාභයක් වෙන්නේ නැහැ දුකක් නැති නිසා සැපයක් ලැබෙන්නේ නැහැ. සැපයක් නැති නිසා දුක ලැබෙන්නේත් නැහැ. එහෙනම් මේ ලෝකේ හැමදේම මේ තියෙන ගනුදෙනුවට අනුව සිද්ධ වෙන එකක්, මේ අන්ත දෙකට අනුව සිද්ධ වෙන එකක්, පටිසෝතගාමි ක්‍රියාවලියක් තුළ සිද්ධ වෙන එකක්. මේක දැනගත්තාම මේ භාවනා යෝගියා මේකට ඇදගෙනවා, ක්‍රමානුකූලව ඇදවෙනවා, අටලෝ දාමට කම්පා නොවන තත්ත්වයටපත් වෙනවා. අන්ත දෙකටම ඇඩ ගැවුනාම අන්ත දෙකෙන්ම ගනුදෙනුවක් නැත්තම් අන්ත දෙකෙන් කම්පාවෙන් නිදාසුනාම පුද්ගලයේ සත්‍යයක් නැහැ. එහෙනම් දැන් මෙයා Nirodha Samapattiයට පත් වෙලා මෙයා rahat වෙලා. අද අපේ ජීවිතේ වටිනාම කමඨාන මේක අපිට වඩන්න අමතක වෙච්ච බැරි වෙච්ච කමඨානත් මේක අපි මේ තාක්කල් වඩන් නැතුව අතපසු කරපු කමඨානත් මේක වැඩුවාම නිවන් දකින්න නිරෝධයෙන් පිරිනිවන් පාන කමඨානත් මේක එහෙනම් දැන් ඉඳලා අපි මේ ආනාපාන සති භාවනාව තුළ ආස්වාසේ ප්‍රාස්වාසේ පවතින පටිසෝතගාමි කමඨාන වඩන්නට ඕනේ මේ විශ්වය පටිසෝතගාමි බවට පත් කරන්නට ඕනේ ඒ තුලින් මම නිරෝධ සමාපත්තියට පත් වෙන්න ඕනේ ආස්වාස ප්‍රාස්වාසයේ තුල පවතින පටිසෝතගාමිත්වය මේ බඹයක් විතර උස තියෙන කයෙන් දකින්නට ඕනේ ස්පර්ශ වෙන්නට ඕනේ පේන්නෙම නොපෙනී යන්න ඇයෙන්නෙම නොහැයි යන්න එහෙම නැත්තම් ලැබෙන්නේ අයිමි වෙන්න මතක හිටින්නේ අමතක වෙන්න. අමතක වෙච්ච හැම දේවල්ම මතක් මතකේ තියාගත්ත දේවල් නේද? එහෙනම් මතකෙ තිබිච්ච දේවල් මිසක් වෙන කිසිම දෙයකට අමතක වෙන්න බැරි බව අපට එදා තේරුන්නේ දැන් තේරෙනවා. අයිමි වෙච්ච දේවල්, අන්සතු වෙච්ච දේවල්, පැරගෙන ගිය දේවල් හැම එකක්ම අපිට ලැබිච්ච දේවල් නේද? ලැබෙන දේවල් තමයි අපට අයිමි වෙන්නේ. අපි සතුව තියෙන දේවල් තමයි මිනිස්සු අන්සතු කරගන්නේ, පැරගන්නේ. මෙන්න මේ කාරණාව දකින්නට ඕනේ. යම්කිසි කෙනෙක් මේ ලෝකයේ අකමැතිනම් තමන්ගේ භාර්යාව තව කෙනෙක් පැරගෙන යනවට, තව කෙනෙක් අන්සතු කරගන්නවට, තව කෙනෙක් විවාහ කරගන්නවට අකමැතිනම් එයා නොබඳ ඉන්න ඕනේ. එහෙනම් කවදාවත් ඒ දුක යට ලැබෙන්නේ නැහැ. තපස් වනවල, තපෝ වනවල ගොඩාක් තපස් රකින්න තාපසවරු, භාවනා යෝගිවරු මේ කතන්දරය දන්නවා. මේකේන ධර්මකාරණාව ඒගොල්ලන්ගේ ජීවිතවලින් ඒගොල්ලෝ ප්‍රත්‍යක්ෂ කරගෙන ඉන්නවා. ඒ නිසා තමයි පොඩි වළං කැල්ල තියෙනවා ඉල්ලා ගන්න, එකමක සිවුරයි තියෙන්නේ පොරව ගන්න, එකමක හඳනෙයි තියෙන්නේ හඳ ගන්න. ඉන්න තැනක් නැහැ, යන්න තැනක් නැහැ, තමන්ට කියලා එක රුපියලක්වත් අතේ නැහැ. ඇයි මේ තාපසයා මේ වගේ දුෂ්කර ජීවිතයක් ගත කරන්නේ? එයා දන්නවා ලැබෙන හැම දෙයක්ම හයිමි වෙන බව. ඒ නිසා ලබා ගන්නෙ නැහැ. මොනතරම් ශ්‍රේෂ්ඨ උත්මයෙක්ද? ඒ වගේ උත්මය වෙන දිසාවට වැන්දත් අපට පින් සිද්ධ වෙනවා, කුසල් නිර්මාණය වෙනවා. ඒ තරම් පටිසෝතගාමියෙන් පරතරයට ගිහිල්ලා අද අපේ ජීවිතයේ පිරීමටපත් වෙලා තියෙන්නේ මේ පටිසෝතගාමිත්වය නොදකපු නිසා නේද? කුටියක් ඇතුළට ගිහිල්ලා බලන්න බෑ. උණු වතුර ටැප් එක තියෙනවා, පඩිකම් තියෙනවා, පාපිස්සක් තියෙනවා, කෝප පිඟම් පිරිලා, උපකරණ පිරිලා, ආයුධ බඩු මල්ලා තියෙනවා. ඒ හැම දෙයක් තුලින්ම අපි ඒවා අයිති කරගෙන ඉන්නවා. අරක ගත්ත ආපහු දුන්නේ නැහැ. කීත ගෙනිච්චා දැටි ටික මුට්ට කරලා, නියන ගෙනිච්චා එක විසි කරලා ඇවිල්ලා, මිටිය ගෙනිච්චා එක කඩලා දාලා, අර අඬුව ගත්තා එක විසි කරලා ඇවිල්ලා එක නැති වෙලා, දැන් අපේ සිත අනන්ත ප්‍රමාණ දුකට ගොදුරු වෙනවා නේද? උදේ ඉඳලා රෑ වෙනකන් නිදි මරාගෙන දුක් විඳිනවා. දුක රස බල බල අර මිනිසුන්ට දොස් කියනවා, බනිනවා, විවේචනය කරනවා. ඇයි මේ බඩු මුට්ටු වලට මෙච්චර දුක් විඳින්නේ? අයිති කරගත්ත නිසා. ඒවා කඩවල තියෙනකොට, ආඩ්වෙයර් වල කම්බි වල එල්ලෙනකොට මේ දුක තිබුණ නෑනේ. කීයට ගෙනිච්චා කියලා ප්‍රශ්නයක් තිබුණ නෑ. අඬුව ගෙනිච්චා කියලා ප්‍රශ්නයක් තිබුණ නෑ. පඩික්කම අරන් ගියා කියලා ප්‍රශ්නයක් තිබුණ නෑ. ඇයි ඒවා අපේ නෙමෙයි? අද අපේ කුටිය තුල තියෙන සෑම දෙයක් පිළිබඳව අපට ප්‍රශ්නයක් තියෙන්නේ අයිති කරගත්ත නිසා. එක තාපසයෙක් හිටියා. ඒ තාපසයා හැමතැනම හොයනවා, කුටි ගාන යනවා, සේනාසනය පුරාම ඇවිදිනවා, මගේ හිදල කවුද හරගෙන කියලා. ඒකේ ආගේ නමේ මුල්ලකුර කොටලාලු. ඒ අකුර තියෙනවද කියලා හිදලු ටික අරගෙන මිටවල් බල බල රාත්‍රිස්සේ ටෝච් එක අල්ලලා ඇවිදිනවා. බලන්න මොනතරම් දුකක්ද මේ තාපසයා විඳින්නේ කියලා. භාග්‍යතුන් වහන්සේ ජීවමානව සිටියනම් උන්වහන්සේ දුක් වෙනවා අපරාධේ. මේ වගේ මිනිසුන්ට නිවන කියන්න මම බුදු වුණේ. තව ටික කාලයක් මට තුසිතට වෙලා පාඩුවේ ඉන්න තිබුණා. බෝසත් මාලිගාවට වෙලා, විමානෙට වෙලා අපරාධේ පොළොවට ආවේ හිදලවත් අතාරින්න බැරුව මිටවල් දියා බලාගෙන යන මේ වගේ ලෝභය උපරිම වඩපු මේ වගේ දුර්වල චරිතවලට බණ කියන්න, නිවන් දක්වන්න කමටහන් දෙන්නද මම සම්මා සම්බුද්ධත්වයට පත් උනේ. බලන්න අපේ තථාගතයන් වහන්සේගේ බුද්ධත්වයක් කලකිරිලා. එහෙනම් ඒ තරම් අපේ චරිතයේ අඩුපාඩු දුර්වලකම්. තපෝවන වල කිසිම යෝගියෙක්, කිසිම තාපසෙක් ඉදලක් හොයන්නේ, කොස්සක් හොයන්නේ. මොකද ඒගොල්ලෝ හතු ගාන්නේ නැහැ, වත්පිළිවෙත් කරන්නේ නැහැ. ඒගොල්ලෝ කරන එකම වත තමයි නිරෝධ සමාපත්තියට ගුණ වඩන එක, ධ්‍යාන වඩන එක, විශ්ව ධර්මතාවයේ තේරුම් ගන්න එක, සතරමා භූතය අවබෝධ කරන එක, ප්‍රත්‍යක්ෂ කරන එක. ඒගොල්ලෝගේ වත් කියන්නේ මේවා. විහාර වතක් තියෙනවා ඒ තාපසයාට. මොකද විහාරවත කියලා ඇහුවාම බඹයක් විතර තියෙන මේ විහාරය පිරිසිදු කරන එක, මේක සුවිසුද්ධ කරන එක, මේක සුචරිතයේ බවට පත් කරන එක, භාග්‍යතුන් වහන්සේ නමකට වැඩලා අපේ සිතේ වාසය කරන්න වැඩ ඉන්න විහාරයක් බවට මේ කය පත් කරනවා. ඒක තමයි විහාරවත. මොකද්ද දානශාලාවත කියලා කියන්නේ? මේ බඹයක් විතර උස තියෙන මේ දානශාලාව පිළිවෙල කරන එක අවශ්‍ය තරමට කෑම දෙන එක 12න් පස්සේ කිසිම කෑමක් තියාගන්න නැති එක. කිසිම දෙයක් 12න් පස්සේ කයට ඇතුල් නොකරන එක. පිරිසිදු කරන එක 12ට කලින් දත් මැදලා ඒ දානශාලාව පිරිසිදු කරන එක කලින් තිබුණා වාගේ තත්ත්වයට පත් කරන එක ආහාර පානයෙන් මෙයව බොහොම පරිස්සමෙන් නඩත්තු කරන එක කය තරබාරු වෙන්න නොදී දානශාලාවට අනවශ්‍ය දේවල් එකතු කරන්නේ නැතුව පරිස්සමෙන් ළඩ වෙන්න නැතුව බලාගන්න එක දානශාලාවත. මොකද්ද මේ සේනාසනවත කියලා කියන්නේ? පිළිවෙලට පිරිසිදුවට සිවුරු පොරවන එක, පරිමණඩල පොරවන එක, දෙවුරවාල ගමට යවන එක, පිළිවෙලට කතා කරන එක, සංවරව ජීවත් වෙන එක, මේක තමයි සේනාසනවතක් වශයෙන් කරන්නේ. බලනකොට අපේ කියන වත් හැම එකක්ම උන්වහන්සේලා තියෙනවා. හැබැයි උන්වහන්සේලා නැගිටින්නේ අපි තරම් කලබල නැහැ. වලවල් කපාගෙන කුණු පොරවන්නේවත් මේවා හොදලා සබන් දාලා පිරිසිදු කරන එකවත් උදේ ඉඳලා රෑ වෙනකන් ඔළුව අවුල් කරගෙන මේක නඩත්තු කරන එහෙම මානසික රෝගයක් නෑ එයාට. ඒ අයගේ මනස ගොඩක් නිරෝගීමත්. අපිට වඩා වත් කරනවා. හැබැයි එකතන වාඩි වෙලා ඒවත් පිළිවෙත් කරන්නේ. එකතන හිඳලා දැස් වසාගෙන සියලු වත් පිළිවෙත් කරලා සියලුම දේවල් කරන්න තරම් දක්ෂ නම් මේ තරම් සුන්දර පරිසරයක් ලැබිලා මේ තරම් අපට පාසුකම් ලැබිලා මොකවත් කෙරුවේ නැත්නම් අපට එනගාන අපරාධයක් නෙමෙයිද මේ වෙලා තියෙන්නේ? දාන ටික සතපුන් ගමන් ගිහිල්ලා හොයාගෙන මේ සීතලවල වෙවුල වෙවුල ඉන්න තැනක් නැහැ, යන්න තැනක් නැහැ, කිසිම බේසජ්ජයක් නැහැ. මේ තරම් දුක්සහිත පරිසරයක් තුළ ඉඳගෙන මේ තරම් ධානා වඩන්න පුළුවන් නම්, හිරිදි වඩන්න පුළුවන් නම්, උදේ දවල් ඔළුවේ තියාගෙන බට්ටික ගෙනල්ලා පූජා කරනවා, දායක සභාවෙන් සියලු පාසුකම් ලබනවා, උණු වතුර වලින් පැම්පාසු වෙනවා, කුටි පාසුකම් තියෙනවා, සිවුරු ගබඩා ගන්න පුරවලා, මෙච්චර පාසුකම් තිබිලා සෝතාපන්න නොවුනා නම් අපේ ඔළුව අතරට පැලෙන්නේ නැද්ද? මේ තරම් පාසුකම් ලැබිලා රාත් වෙන්නේ නැතුව කකා ටීවී බලනවා නම් නැවත නැවත ඉපදෙන්න කෙලෙස් වලින් රාගෙන් ද්වේෂෙන් ලෝභෙන් ව්‍යාරාධිපතිකමෙන් තණ්හාවෙන් යානවාන වලින් අපි මත් වෙනවා නම් අපිට එන හතක් මේ ඔළුවට එකතන වදින්නේ නැද්ද? එහෙනම් අපේ තපස් ජීවිතේට යුතුයකම් කරලා නැහැ අපි. අයුතුකමක් මේ කරලා තියෙන්නේ. ලැබෙන සිව්පසෙන් වැඩක් කරන්නේ අපි අවඩක් කරගෙන තියෙන්නේ. තියෙන පාසුකම් වලින් පිරිනිවන් පාලා නැවත නැවත ඉපදිලා ඉපදිලා දුක් විඳින්න හේතු ටික සකසලා තියෙන්නේ. අපි හැමෝම අතේ වියදමින් ඌණියමක් කරලා අපි කොඩි වෙන බන්ධන අපිට අපිම කරගෙන අපේ අතින් අපේ වියදමින් අපි දෙයි කපාගෙන මෙන්න මේ යථාර්ථය අපිට තේරිලා නැහැ. මෙන්න මේ යථාර්ථය, මේ ඇත්ත ස්වභාවය අපි තේරුම් ගන්නට ඕනේ. ආස්වාසයේ ප්‍රාස්වාසයේ පවතින මේ පටිසෝතගාමී ධර්මතාවය තේරුම් ගත්ත භාවනා යෝගියා තමන්ගේ ජීවිතය තුළින් ඒ පටිසෝතගාමී ධර්මය දැක්කා. මේ නාම රූප වල පවතින පටිසෝතගාමිත්වය දැක්කා. ලැබෙන හැම දෙයක්ම අහිමි වෙනවා. බැඳපු කට්ටිය දැනගන්න විවාහ වෙලා භාර්යාව අයිති උනේ ඒක අන්සතු වෙන්න, අයිමි වෙන්න, තවත් කෙනෙක් පෑරගෙන යන්න. එහෙනම් කවදරිකි දවසක එයා කෙනෙකුට පෙම්බැඳුනාම, කවදරි දවසක අපිව දාලා ගියාම කම්පා වෙන්න එපා. කම්පා වෙන්න ඕනේ අයිති වෙච්ච දවසේ. ගෙවල් කඩම් වැටෙනකොට කම්පා වෙන්න එපා. කම්පා වෙන්න ඕනේ කිරි උතරලා ඇතුල් වෙච්ච දවසේ. ඉතින් මිනිස්සු අල්ලා ගන්නකොට අත්පත් කරනකොට බලෙන් ගිහලා ගොවිතැන් කරනකොට කම්පා වෙන්න එපා. ඒක කම්පා වෙන්න ඕනේ තමන්ගේ නමට ඔප්පුව ලියපු දවසේ. අයිති වෙච්ච නිසා නේද අයිමි උනේ? හිමිකාරත්වය තුලයි අයිමිත්වය තියෙන්නේ. අයිමිත්වය තුල කිසිම කම්පාවක් නැහැ. සියලු සංස්කාර අනිත්‍ය නම් මේක අයිමි වෙන්න එපාය. හැමදේම පවතින්නේ නැත්තම් මේවත් නොපවතින්න එපාය. එහෙනම් නොපවතින තැන නෙමෙයි දුක තියෙන්නේ, පවතින තැන. අයිමි වෙච්ච තැන නෙමෙයි දුක තියෙන්නේ, ඉමි වෙච්ච තැන. මෙන්න මේ ධර්මතාවයේ දැක්ක කෙනා මොනතරම් ශ්‍රේෂ්ඨ උත්තමයෙක්ද? එයා සෝතාපන්න වෙච්ච ශාවකයෙක්. හැම ධර්මතාවයක් තුළම ස්පර්ශයක් තියෙනවා, හැම ස්පර්ශයක් තුළම වේදනාවක් තියෙනවා, එහෙම හැම ලැබීමක් තුළම වේදනාවක් තියෙනවා, හැම ඇසීමක් තුළම වේදනාවක් තියෙනවා, හැම දර්ශනයක් තුළම වේදනාවක් තියෙනවා, හැම සිතවිල්ලක් තුළම වේදනාවක් තියෙනවා. මොකද ඒ වේදනාව ඒ හැම සිතවිල්ලක්ම අමතක වෙලා යනවා, නිරෝධ වෙලා යනවා. එහෙනම් සිතවිල්ල අටගන්නෙම නිරෝධ වෙන්න බලාගෙන, පේන්නෙම නොපෙනී යන්න බලාගෙන, හැයෙන්නෙම නොහැසී යන්න බලාගෙන, සිතෙන්නෙම නොසිතී යන්න බලාගෙන, මතකේ ඉතින්නෙම අමතක වෙන්න බලාගෙන, ලැබෙන්නෙම නොලැබී යන්න අහිමි වෙන්න බලාගෙන. එහෙනම් මේ ධර්මතාවයේ මේ ස්පර්ශය දැනගත්තාම, ප්‍රත්‍යක්ෂ කරගත්තාම, මේ ධර්මතාවය තුළින් එයා මේ විශ්වයේ ජීවත් වෙන්න පටන් ගත්තාම, එයා සකෘදාගාමි ආර්ය උත්තමයෙක් බවට පත් වෙනවා. මේ හැම ගනුදෙනුවක් තුළම පවතින පටිසෝතගාමි ධර්මතාවය විශ්වයේ ක්‍රියාවලියක්, මමත් මේ විශ්වයේ කොටසක්, මන්තුලතේ ක්‍රියාවලිය සිද්ධ වෙනවායි කියලා ඒ ධර්මතාවය දැනගත්තාම, ඒ ධර්මතාවය තේරුම් ගත්තාම, හැලීමෙන් ගැටීමෙන් නිදහස් වුණාම, ඇලෙන්නැතුව ගැටෙන්නැතුව ඒ ධර්මතාවය තුළ ජීවත් වුණාම, එයා අනාගාමි උත්තමයෙක් බවට පත් වෙනවා. ඒ සියලු සංස්කාර වලින් නිදහසලා, ඇලීමෙන් ගැටීමෙන් නිදහසලා, පටිසෝතගාමි ධර්මතාවයෙන් විමුක්තියටපත් වෙලා, ලැබෙන දේ නොලැබෙන දේ දෙකම එක සමානව ජීවත් වෙලා, හැමදේම එක සමානව තේරුම් ගත්තාම, ඒ අටලෝ දාමට කම්පා නොවි ජීවත් වෙන්න එයා දක්ෂ වුණාම නිරෝධ සමාපත්තියටපත් වෙලා. අද අපි මේ කියන හන්ත දෙක තුළ, මේ කියන අටලෝ ධාම තුළ අපි කම්පා වෙන තැන නේද ඉන්නේ? අපි තාම දුර්වල තැනකයි මේ වාසය කරන්නේ. අපේ චරිත හැම එකක් තුළම මේ කියන කම්පාව පවතිනවා, මේ කියන හැලීම ගැටීම පවතිනවා, මේ කියන පටිසෝත ගාමි තුළ තියෙන අන්ත දෙකටම එයාටයි මෙයාටයි විසිරි විසිර ගැටි ගැටි ඇපි ඇපි තමයි මේ ජීවත් වෙන්නේ. මේකෙන් නිදාසීම තමයි අපගේ නිරෝධ සමාපත්තිය. මේ ධර්මතාවය එකින් එකට තේරුම් අරගෙන මේක කමඨාණක් වශයෙන් වඩන්නට ඕනේ. දැන් තේරුම් ගන්න, කවුරු හරි කෙනෙක් ඇවිල්ලා අපට සිවුර පූජා කරනකොට අනේ මේක ලැබුණා, ඒ කාන්ත වශයෙන්ම අයිමි වෙනවා. එක්කෝ මේක කාට හරි කෙනෙකුට දෙන්න සිද්ධ වෙනවා, එහෙම නැත්නම් මේක කවුරු හරි කෙනෙක් අරන් යනවා, එහෙම නැත්නම් මේක පෑරගෙන යනවා, එහෙමත් නැත්නම් මේක හැඳලා පළුදු වෙලා මේක හිරිලා මේක කවදාද දවසක පාපිස්සට ගිහිල්ලා මේක නැත්තටම නැති වෙලා යනවා, අඳින්ද බැරි තත්ත්වයට පත් වෙනවා. එහෙමත් නැත්නම් නිකම්ම නිකම් පරිසම් කරලා තිබ්බාම මේක ජීර්ණේ වෙලා දිරාපත් වෙලා අයිමි වෙලා යනවා. එහෙනම් ලැබෙන්නම අයිමි වෙන්න දැන් මේ කමඨාන අපි වඩන්නට ඕනේ. ඒ ලැබීම තමයි දුක, අයිමි වීම දුකක් නෙමෙයි. කවදරි දවසක මේක අයිමි වෙනවා, අයිමි වෙන්න ලැබිච්ච නිසා. එහෙනම් ලැබෙන දවසයි දුක දකින්න ඕනේ, අයිමි වෙච්ච දවසෙන් නෙමෙයි. බලන්න මොනතරම් ශ්‍රේෂ්ඨ කමඨාණන් අපගේ මේ මිනිසත් භවය නිරෝධ සමාපත්තියෙන් පිරිනිවන් පාන්න අපට ලැබිලාද කියලා. දැන් ඉඳලා අපි මේ කමඨාණ වඩමු, සතර ඉරියව්යෙන් වඩමු, හැම මොහොතක් ගන්න මේ පටිසෝතගාමි චින්තනය තුළ ජීවත් වෙමු. පටිසෝතගාමි ඒ චරිතයේ මනතම් පටිසෝතගාමි මාර්ගයේ සරණ යමු. එනම් මේ කමඨාන මේ මංගල දෙසුම තුලින් අපි ලබා ගත්තා වූ අවබෝධය දැනුම අපි සියලුම දෙනා කමඨාන කරගෙන, අපේ ජීවිතය කරගෙන, අපේ චරිතය කරගෙන, සතර ඉරියව්යෙන් පුරුදු පුහුණු කරලා මේ ලබාපු මිනිසත් භවයේ රාත්‍රලා පිරිනිවන් පාන්නට මේ කමඨාන මේ තුලින් ලබා ගත්තා වූ අවබෝධය අපි සියලුම දෙනාගේ පිරිනිවීම පිණිසම හේතු වේවා, වාසනාම වේවා කියලා සාදු කියන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි.